بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් والمرسلات عرفا فالعاصفات عصفا والناشرات نشرا فالفارقات فرقا فالملقيات ذكرا عذرا أو نذرا إنما توعدون لواقع එකකට පසු තව එකක් ලෙස එවන ලද දෑ මත දිවුරමින් දැඩි ලෙස හමන දෑ මත දිවුරමින් විහිදුවන දෑ මත දිවුරමින් වෙන් කරවනු ලබන දෑ මත දිවුරමින් අල්ලාහ් තම ගැත්තන්ගේ විශ්වාසයත් සමාව අයදීමත් පිළිගන්නා එම පිළිගැනීමද ඔහු අපරාධකාරයින්ට දඩුවම් කරනු යැයි පවසන එම අවවාදයේද සිහිපත් කිරීමද රැගෙන එන්නන් මත දිවුරමින් නුඹලා ප්‍රතිඥා දෙනු ලැබූ දැය සැබවින්ම සිදුවේ. فَإِذًا النُّجُومُ طُمِسَتْ وَإِذَا السَّمَاءُ فُرِجَتْ وَإِذَا الْجِبَالُ نُسِفَتْ وَإِذَا الرُّسُلُ أُقِّتَتْ لأي يوم أجلت ليوم الفصل وما أدراك ما يوم الفصل ويل يومئذ للمكذبين ألم نهلك الأولين ثم نتبعهم الآخرين كذلك نفعل بالمجرمين ويل يومئذ للمكذبين තවද තරු අඳුරවන විට අහස හිදැස්වන විට කඳු සුණු විසුණු වී කැබලි බවට පත්වනු ලැබුව විට දූතවරුන්ට වේලාව නියම කරනු ලැබුව විට කවර දිනයක් සඳහා ඔවුන් එනම් එම දූතයින් ප්‍රමාද කරනු ලැබුවේද යන්න නුඹ දන්නේද? අසත්‍යයෙන් සත්‍යය අවසන් තීරණය ලබා දෙන දිනයක් සඳහාය. අවසන් තීරණය ලබා දෙන දිනය කුමක්දැයි නුඹට හඳුන්වා දුන්නේ කුමක්ද? අසත්‍යයයි පවසන්නන්ට එදින විනාශය ඇති වේවා. අලම් නක්ලුකුම් මින්මායිම් මහින් فجعلناه في قرار مكين إلى قدر معلوم فقدرنا فنعم القادرون ويل يومئذ للمكذبين ألم نجعل الأرض كفاتا أحياء وأمواتا وجعلنا فيها رواسي شامخات وأسقيناكم ماء فراتا ويل يومئذ للمكذبين مما بنيشي أساتيائي پاوسمين سيتي مونت پر آرامب کالي ويسوان අප විනාශ නොකළෙමුද? පසු පැමිණ උන්ටද පෙර ජීවත් වූවන්ට ලබා දුන් දඩුවමද අනුගමනය කළෙමු. අප අපරාධ කරුවන් හට ක්‍රියා කරනුයේ මෙලෙසය. අසත්‍යයයි පවසන්නන්ට එදින විනාශය ඇති වේවා. අපි නුඹලාව එක්තරා දුබල ජලයකින් එනම් ශුක්‍රාණුවෙන් නොමැව්වෙමුද? පසුව එක්තරා කාලවකවානුවක් දක්වා අප එක්තරා ස්ථාවර ලැගුම් ගන්නා ස්ථානයක එනම් ගර්භාෂයේ එය තැබුවෙමු. පසුව අප එය එයටම ආවේනික වූ ප්‍රමාණයට නිර්ණය කරන්නෙමු. අසත්‍යයයි පවසන්නන්ට එදින විනාශය ඇති වේවා. අප ප්‍රාණීන් හා අප්‍රාණීන් තමන් වෙත ආකර්ෂණය කරවන දෙයක් ලෙස පොළව අප පත් නොකළෙමුද? එහි අපි උස් ලෙස සවි කළ දේ එනම් පොළවේ කූඤ්ඤයන් නිර්මාණය කළෙමු. තවද මధుර ජලය නුඹලාට අපි පිව්වෙමු. අසත්‍යයයි පවසන්නන්ට එදින විනාශය ඇති වේවා. انطلقوا الى ما كنتم به تكذبون انطلقوا الى ظل ذي ثلاث شعب لا ظليل ولا يغني من اللهب انها ترمي بشرر كالقصر كأنه جمالة صفر ويل يومئذ للمكذبين නුඹලා කුමක් අසත්‍ය කලේද ඒ දෙස නුඹලා ගමන් කරව කොටස් තුනකින් යුත් නිරයේ දුමෙන් ඌ සෙවන දෙස නුඹලා ගමන් කරව එය අධික සෙවණක් ලබා දෙන හෝ දලුලා ඇවිලෙන ගින්නෙන් ආරක්ෂා කරන්නක්ද නොවේ සැබවින්ම එය එනම් එම නිරය මාලිගාවන්ට සමාන වූ ගිනි දළු විසි කරයි. එය කහ පැහැති ඔටුවන් මෙන් පවති. අසත්‍යයයි පවසන්නන්ට එදින විනාශය ඇති වේවා. هَذَا يَوْمُ لَا يَنطِقُونَ وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ هذا يوم الفصل جمعناكم والأولين فإن كان لكم كيد فكيدون ويل يومئذ للمكذبين මේ ඔවුන් කතා නොකරන දිනයකි නිදහසට කරුණ දැක්වීම සඳහා ඔවුන්ට අවසරය ලබා දෙනු නොලැබේ අසත්‍යයයි පවසන්නන්ට එදින විනාශය ඇතිවේවා. මෙය අසත්‍යයෙන් සත්‍යය අවසන් තීරණය ලබා දෙන දිනයයි. ආදේශකෙන් වන නුඹලාවද ආරම්භ කාලයේ විසුවන් එනම් පෙර විසූ ප්‍රතික්ෂේපකයින්ද අපි එහි එක් රැස් කර ඇත්තෙමු. නුඹලාට කුමන්ත්‍රණයක් කිරීමේ අදහසක් තිබේ නම් නුඹලා මාහට කුමන්ත්‍රණය කරව යනුවෙන් අල්ලා ඔවුනට සමච්චලයෙන් පවසයි අසත්‍යයයි පවසන්නන්ට එදින විනාශය ඇතිවේවා ඉන්නල් මුත්තකීන ෆී ඝිලාලින් වඋයූනින් වෆවාකිහ මිම්මා යෂ්තගූන් කුලු වෂ්රබූ හනීඅම් බිමා කුන්තුම් තඅමලූන් ඉන්නා කසාලික නජ්සිල් මුහ්සිනීන් වයිලුන් යවුමඉදින් ලිල් මුකද්දිබීන් කුලු වතමත්තඋ කලීලන් ඉන්නකුම් මුජ්රිමූන් වයිලුන් යවුමඉදින් ලිල් මුකද්දිබීන් وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ سَبَبِنْ مَبِيَ بَتِمَتُنْ حَتَ أَوْنْ آشَا كَرْنَ دَيَاتُرِنْ سَوَ نَلِي وَلَدَ أُلْبَتْ وَلَدَ පලතුරු වලද භුක්ති විඳිමින් ප්‍රීතියෙන් සිටිති. නුඹලා මෙලොව ජීවත් වන විට කරමින් සිටි දෑ හේතු කොටගෙන බාධාවකින් තොරව නුඹලා අනුභව කරව, පානය කරව. සැබවින්ම අප යහපත් අයට ප්‍රතිඵල ලබා දෙනුයේ මෙලෙසය. අසත්‍යයයි පවසන්නන්ට එදින විනාශය ඇතිවේවා. ස්වල්ප කාලයකට අනුභව කරව, ප්‍රීතිවව්. සැබවින්ම නුඹලා අපරාධ කරුවන්ය. අසත්‍යයයි පවසන්නන්ට එදින විනාශය ඇතිවේවා. ඔවුනට රුකු ඉටු කරන්නයි කියනු ලැබුව විට ඔවුන් රුකු ඉටු නොකරති. අසත්‍යයයි පවසන්නන්ට එදින විනාශය ඇතිවේවා. මෙම පැහැදිලි සාධක සහිත කුර්ආනය ඔවුන් විශ්වාස නොකරන්නේ නම් එයට පසු මොවුන් විශ්වාස කරනුයේ කවර පුවතක්ද?